بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් هل أتاك حديث الغاشية وجوه يومئذ خاشعة عاملة ناصبة تصلى نارا حامية تسقى من عين آنية ليس لهم طعام إلا من ضريع لا يسمن ولا يغني من جوع وجوه يومئذ ناعمة لسعيها راضية في جنة عالية لا تسمع فيها لاغية فيها عين جارية فيها سرر مرفوعة وأكواب موضوعة ونمارق مصفوفة وزرابي مبثوثة ආවරණය කරන්නා වූ දෙය පිළිබඳ වූ පණිවිඩය නුඹ වෙත පැමිණියේද යම් මුහුණු එදින අවමන් ස්වරූපයෙන් යුක්ත වෙති. එම මුහුණු නොකඩවා වෙහෙස මහන්සියෙන් යුක්ත වෙති. අධික තාපයෙන් යුත් අපායට ඇතුළු වෙති. දැඩි උෂ්ණයෙන් යුතු උල්පත්වලින් පොවනු ලබති. කටු ශාකයේ මිස ඔවුනට නිරයෙහි වෙනත් ආහාර නොමෙත. එම ආහාරය ශරීරය වඩවන්නේ නැත. කුසගින්නද දුරලන්නේ නැත. එදින තවත් සමහරුන්ගේ මුහුණු ප්‍රබෝධමත් ස්වරූපයෙන් යුක්ත වේ. ඒවා තමන්ගේ උත්සාහයන් පිළිබඳව තෘප්තිමත් වෙති. උසස් වූ ස්වර්ගයේ සිටිති. එහිදී අනවශ්‍ය දේවල් ශ්‍රවණය නොකරති. එහි ගලා බසිනා උල්පත් ඇත්තේය. එහි උස් වූ යහන් ඇත්තේය. පානය සඳහා සූදානම් කළ බඳුන් තබා ඇත්තේය. පෙළට තබන ලද කොට්ටද එහි ඇත්තේය. අතරින් පතර එළන ලද උසස් තත්වයේ පළස්ත ඇත්තේය. අපලා යන්ظුරූන ඉලල් ඉබිලි කයිෆ ඛුලිකත් වඉලස් සමායි කයිෆ රුෆිඅත් වඉලල් ජිබාලි කයිෆ නුසිබත් වඉලල් අර්දි කයිෆ සුතිහත් فذكر إنما أنت مذكر لست عليهم بمسيطر إلا من تولى وكفر فيعذبه الله العذاب الأكبر إن إلينا إيابهم ثم ان علينا حسابهم ඔටුවන් දෙස ඔව්හු අවධානය යොමු නොකරනෝද උන් කෙසේ නිර්මාණය කළ ලැබුවේද යන්න තවද අහස දෙසද ඔව්හු අවධානය යොමු නොකරනෝද එය කෙසේ ඔසවනු ලැබුවේද යන්න තවද කඳු දෙසද අවධානය යොමු නොකරනෝද එය කෙසේ පොළොතලය නොසැලෙනසේ ඉතා ස්ථිරව සිටවනු ලැබුවේද යන්න තවද මහ පොළව දෙසද ඔවුහු අවධානය යොමු නොකරනෝද එය කෙසේ විහිදුවනු ලැබුවේද යන්න එම නිසා මෙවන් දේ ගැන තම අවධානය යොමු නොකරන නොසැලකිලිමත්ව ජීවත් වන පිරිසට නුඹ මතක් කර දෙව් සැබවින්ම නුඹ මතක් කරන්නාමය ඔවුනට නුඹ බලහත්කාරයෙකු නොවේ. කවරෙකු මෙවන් උපදෙස් පිටුපා ඵල සම්පන්න වූ අල්ලාහ් ප්‍රතික්ෂේප කළේද ඔහු හැර අතිමහත් දඩුවමක් මගින් අල්ලාහ් ඔහුව දඩුවම් කරයි. සැබවින්ම අප වෙතමය ඔවුන්ගේ මරණින් පසු නැවත පැමිණීම සිදුවනුයේ. නැවත පැමිණීමෙන් පසුව සැබවින්ම අපේම වගකීම වනුයේ ඔවුන් ප්‍රශ්න කිරීමය.